පැවිදිකම කියන්නේ ශාසනයේ මානවීය යුතුයි. පාසකකම කියන්නේ පොයේ දවසේ සිල් සමාදන් විය යුතුයි. පැවිදිකමෙත් නැත්තම් පාසකකමෙත් නැත්තම් එයා කොතන දෙන්නේ කියලා මම කියන්නේ පුතාලා දන්නවා. පැවිදි ජීවිතයට එන්න අඩුම තරමින් උපාසක කෙනෙක් වෙන්න මාසෙට එක දවසක්වත් දස සීලය තුල ඉන්න. මේ මාර්ගය ආර්ය මාර්ගයේ කොයි වගේ එකක්ද? සීලය තුල ඉන්නකොට Tamanට දැනෙන වෙනස මොකද්ද? සීලය කොයි වගේ එකක්ද? සීල් රකින්නකොට මගේ චරිතය ඇති වෙන වෙනස්කම් මොනවාද? මෙන්න මේ කාරණා අපි දැනගන්නට ඕනේ, අධ්‍යයනය කරන්නට ඕනේ. පැවිදි වුණාම මාසයකට එක වතාවක් නෙමෙයි දෙවතාවක් සීල් ගන්න ඕනේ, දින 14න් 14ට. එතකොට ගී මට්ටමින් ඒක අපි පුරුදු වෙන්න එපාය. ඒ අත්දැකීම අපි ලැබුව කොට ඒක හරි සරලයි. පැවිදිකමේදී පැවිදිකමිතේ සීලය ගන්න ඕනේ, දස සීල් සමාදන් වෙන්න ඕනේ ජීවිත කාලෙටම. පිරිනිවන් පානකම් එයා ඒ කටයුත්ත කරන්න ඕනේ. එහෙනම් ගී ගෙදර ඉඳගෙන අපි දවසක් හරි මාසයකට පුරුදු කරනවා මේ පැවිදි සීලය, දස සීලය පුරුදු කරනවා. එතකොට එයාට ලේසි, එයාගේ පැවිදිකමේදී ඒ සීලය නැවත අලුත් කරනයි. එයා ඒ අත්දැකීමෙන් දන්නවා ඒක. එක දවසක් සල්ලි අල්ලන්න නැතුව ඉන්නවා, එක දවසක් බිම ඉන්නවා උස්සාසනවල ඉන්නේ, එක දවසක් අරියට බ්‍රහ්මචර්යාවේ ඉන්නවා, එක දවසක් විකාලේ ආරස්සා කරනවා. ඒ අත්දැකීම පිරිනිවන් පානකම් අපෙත් එක්ක මෙනවා, අපේ විඥානෙත් එක්කම. භාවිතා බෞලී කතා. අපි මේ සංසාරයේ කොමක් පුරුදු කරනු ලබනවාද ඒකට අනුව තමයි උප්පත්ති නිර්මාණය වෙන්නේ. අපි මේ සංසාරයේ කොමක් අත්හරිනවාද නැවත ඉපදෙනකොට ඒක නැතුව ඉපදෙන්නේ. අපි මේ සංසාරයේ කොමක් අල්ලා ගන්නවද? ඉපදෙන්නේ ඒක අල්ලාගෙනමයි. රාගේ අල්ලාගෙන මැරිලා බලන්න, නැවත රාගේ අල්ලාගෙන ඉපදෙන්නේ. බ්‍රහ්මචර්යාව අල්ලාගෙන මැරිලා බලන්න, උපත්තේම බ්‍රහ්මචර්යාව අරගෙන තමයි ඉපදෙන්නේ. අම්මා කිරි දෙන්න එනකොට ඇස් දෙක වා ගන්නවා. පොඩි මාස දෙකයි තුනයි. කිරි බොනකොට ඇස් හරින්නේ නැහැ. ඇස් හරියට ඇස් හරින්නේ නැහැ. ඇයි? අම්මගේ පියවරු දෙකක් දකින්නේ නැහැ. බ්‍රහ්මචර්යාවෙන් ඉපදිච්ච කෙනෙක් යා. භවගාන බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරපු කෙනෙක්. මාස දෙකමාරේ තියාගේ බ්‍රහ්මචර්යාව තියෙන කිරි බොනකොට ඇස් හරින්නේ නැහැ පියවරු පේන නිසා. කිරි දීලාව අයින් කරපු ගමන් ඉතිපස්සේ ඇස්සරලා බලනෝ යා. ඇයි? යා බ්‍රහ්මචර්යාව අල්ලගෙන මැරිච්ච කෙනෙක්. ඒ බ්‍රහ්මචර්යාව අල්ලගෙන නැවත ඉපදුනා. ගෙවල් දොරවල් හැම එකක්ම අත්තරල මැරිලා බලන්න පුතා. ඉපදෙනකොට ගෙවල් දොරවල් මොකවත් නැහැ, ගාක සෙවන විතරයි තියෙන. ඇයි? අත්තරල මැරිච්ච කෙනෙක් යා. ගෙවල් දොරවල් ලැබෙන්නේ නැහැ යාට. ගෙවල් දොරවල් බූතලවල් අල්ලගෙන මැරිලා බලන්න. තෝ දෙය සිටානවා වගේ. ඒවා අල්ලගෙනම ඉපදෙනවා, එතනම ඉපදෙනවා. මේක දේශනාවේ සාක්ෂි පිට ඔප්පු වෙච්ච දේවල්. මේ භවයේ නිරෝධ සමාපත්තියට පත් වෙන්න ඕනේ මිනිසත් භවයේ ඉන්නවා නම්, එහෙම නැතුව නැවත ඉපදෙනවා නම්, කොයි විදියටද ඉපදෙන්න ඕනේ කියන එක දැම්ම මෙතන හදන්න ඕනේ. නැත්තම් ඊළඟ භවයේ මීට වඩා භයානකයි. උදේ කෑම අජීර්ණ වුණා, වමනේ ගියා, බඩේලි ගියා. දවල් කෑමට අපි ඒක ගන්නවද? වෙන එකක් ගන්නවා. ඇයි? අපි දන්නවා දවල්ටත් බඩේලි යන්න පුළුවන්, දවල්ටත් වමනේ යන්න පුළුවන්, දවල්ටත් උදේ වාගේ කලන්තය හැදෙන්න පුළුවන්. අපි දන්නවා ඒ නිසා දවල්ට එක ගන්න. එහෙනම් අපිට යමක් දුකක් ලැබෙනකොට අනේ මේ දුක මේකෙන් එනවනේ, ඒක අපි අත්හරින්න එපාය. වමනේ යනවා කියලා උදේ දැනගෙන දවල්ටත් ඒක කාලා දවල්ටත් වමනේ දදා ඉන්නවනම් ඇත්තට දුර්වලද? පංචකාම ලෝකයේ පංචකාම පිනවන හැම මොහොතෙම අපි දුක් විඳිනවා නම්, මොනවාරි වේදනාවක් දුකක් පීඩාවක් අපිට සිතට දැනෙනවා නම්, නැවත නැවත ඒක කරන්නේයි, නැවත නැවත ඕදෝද මඩේ දාන්නේයි. ඒකෙන් නිදහස් වෙන්න ඕනේ. එක සැරයක් අජීර්ණ වුණාම අපි දැනගන්න ඕනේ මේක මට අජීර්ණයි, මේක හැම මට හැලජි, මේක ගැලපෙන්නේ නැහැ මට පළු දානවා. ඒක වැළකෙන්න ඕනේ. එයා දක්ෂ කෙනෙක්. හැම මොහොතක් ගන්න අපේ දුර්වලකම් හොයලා බලලා නිවැරදි කරන්න, ඒක තමයි දසසිල් කියන්නේ. හැම මොහොතෙම අපි ධාර්මික වෙන්න ඕනේ. ධර්මය අසන්නන් පමණක් නොවි පිළිපදින්නන් විය යුතුයි. එහෙම තමයි කලින් කිව්වේ. දැන් අලුත් එකක් කියනවා. ධර්මය අසන්නන් පමණක් නොවි ඒක තුළ ජීවත් වන්නන් වෙන්න. පිළිපදින කෙනාට වඩා ඒක බවට පත් වෙලා ජීවත් වෙන කෙනා තවත් ශ්‍රේෂ්ඨයි. තවත් ශ්‍රේෂ්ඨයි. එයා ධර්මයේ ආන කෙනෙක් නෙමෙයි. ධර්මයේ පිළිපදින කෙනෙක් නෙමෙයි. ඒ ධර්මයේ බවට පත් වෙලා ජීවත් වෙන කෙනෙක්. එයා උත්තමේ. එයා සතර දිබ්බාගේ දාහනේ වළඳන්න සුදුසුකම් තියෙන කෙනෙක්. එයාට කියන්න පුළුවන් මම බුදුන් සරණ යන ශ්‍රාවකය කියලා. අපිට ඒක විරුද්ධ වෙන්න බෑයි. ඒ සුදුසුකම යට තියෙනවා. ඒ සාතිකයට ලැබිලා. අද අපි ගොඩාක් බන දන්නවා. අනිත් අයට රිදෙන්න කතා කරන්න හොඳ නැහැ. පරුස වචන හොඳ නැහැ. පිසුනා වචන හොඳ නැහැ. සම්පප්පලා හොඳ නැහැ. අපි දන්නවා. තරහා යනකොට අපේ වචන වල සැර වැඩි වෙන්නේ නැද්ද? අමනාප වෙනකොට අපේ වචන වල අදහස් වෙනස් වෙන්නේ නැද්ද? අපේ රවණ රැවිල්ල අපි යන ඇසිර නැතිරිල්ල වෙනස් වෙනවනේ. එතකොට මේක අසන්නන් පමණනේ. පිළිපදින්න තැනටත් ඇවිල්ලා නැහනේ. එහෙනම් ජීවත් වෙන තැනට ලං වෙලාවත් නැහනේ. මේක තමයි දෙපොයේ දවසේ මාස් පොයේ අපි සමාදන් වෙලා මේක තමයි පුරුදු කරන්නේ. අර ආගත්ත ටික එදා උදේ ඉඳලා අවශ්‍ය නැකන් ඒක ප්‍රැක්ටිස් කරනවා. ඒක ඒ ඉන්න සිල් ගත්ත කට්ටිය සිල් කට්ටිනේ. ඒගොල්ලොත් ඒකනේ පුරුදු කරන්නේ. හරි ලේසි. ඒගොල්ලොත් යන්නේ අනුරාධපුරේ. අපි යන්නේ අනුරාධපුරේ. එක බස් එකේ යන්නේ. හරි ලේසි. කොළඹින් බස් එකේ නා ගන්රාදපුරයට. කට්ටිය කියන බදුල්ල යන්න ඕනේ. කට්ටිය කියන යාපනේ යන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. බස් එක කොයි කොයිට දරවන්නේ? අර කට්ටිය අරේ අරලන්න ඕනේ. හරි අමාරුයි. හැබැයි ඔක්කොම එකම ගමන යනවනේ. එක බස් එක නා රියදුරට හරි ලේසි යන්න. ඇයි ඔක්කොම එක තැනට යන්නේ? එහෙනම් සිල් ගන්න ඇයි අපි මෙහෙම කියන්නේ? ඒ ඇයි ඒ සිල් ගන්න එක වටින්නේ? ඔක්කොම නිවන අරමුණු කරගෙන ආපු කට්ටියක් එතන ඉන්නේ. පොකුර පිටින්ම Nirodhayata kæmathi kattiya. ඒ පොකුරට අපි වැටුනාම අපේ වැඩේ හරි ලේසි. අපි විවේකයෙන් ඉන්නවනේ. ඒ කට්ටිය දන්නවා අනේ භාවනා කරන යාට මොකුත් කියන්න ඕනේ නැහැ. හැබැයි gedara ඉඳලා බලන්න. කොයි වෙලෙත් අත් දෙක වාගෙන මේ මිනිස්සයා කාලකන්ණිය බලන්න. මේ මිනිස්සර දැන් අපි අම්බ කරන්න එපා. මොකවත් වැඩක් කරන්නේ නැහැ. මොකුත් නැහැ. ඔයේ වාඩිලා කකා ඉන්නවා. gedara කට්ටිය දකින්නේ එම. ඒක සිල්සාලාව තුල 500ක් මැද වාඩිලා ඉන්න පවන් ගන්නවා. කුඩේ අල්ලන් ඉන්න අවුව වැටෙනවා. ආර්ය ශ්‍රාවකේ ಗುಣ වඩනවා. දාහනේ ගෙන ලතට දෙනවා. දාහනේ උපාසක දාහනේ ගෙන ලතට දෙනවා. පාදෝණිය කරනවා. වැඳගෙන ඉන්නවා උපාසකෙනි දාහනේ වළඳන. වෙලාව හරි විකාලෙට ළඟයි. කාලකන්ණි නිකං කකා ඉන්නවා කියලා එහෙම කියන්නේ නැහනේ. ඇයි? ඔක්කොම මේ ගමන යන කට්ටිය. ඒ ගමන යන්න හරි ලේසි. ඒකයි පැවිදිකම gedara කරන්න බැරි. පැවිදිකම කරන්න නම් පැවිද්දොත් එක්ක එකතු වෙන්න ඕනේ. උපාසකකම කරන්න නම් උපාසකයෙක් එක්ක එකතු වෙන්න ඕනේ. ඔරකම් කරන්න ඔරුත් එක්ක එකතු වෙන්න ඕනේ. දසසිල් ගත උපාසක කට්ටියත් එක්ක එකතුලා ඔරකම් කරලා බලන්න. ගුටිත් හම් වෙනවා, බැනුනත් හම් වෙනේ, සීමා වින්ද දෙන්නෙත් නෑ. පන්නනවා. ඇයි? ඒක ගැලපෙන්නේ නෑ. ඔරකම් කරන්න ඕනේ නම් ඔරුත් එක්ක එකතු වෙන්න ඕනේ. උපාසකයෙක් වෙන්න නම් උපාසකයෙක් එක්ක එකතු වෙන්න ඕනේ. නිවන් දකින්න නම් සසුන්ගත වෙන්න ඕනේ. බුදුන් සරණ යන්න ඕනේ. ගී පැවිදි දෙන්නටම පුළුවන්. අද දවසේ පෝය අවවාදේ නිවැරදි වෙන්න. ඊයට වඩා හද නිවැරදි වෙන්න කියලා මම කියන්නේ. ඒක කලින් කියලා තිනවා. දවස ගන්න නිවැරදි වෙන්න කියලා. දැන් අලුත් එකක් ඉනවා. පැයෙන් පැයට නිවැරදි වෙන්න. උදේ 9:00යි 10:00යි අතර වෙනසක් තියෙන්න ඕනේ චරිතේ. 10:00යි 11:00යි අතර වෙනසක් තියෙන්න ඕනේ. 11:00යි 12:00යි අතර වෙනසක් තියෙන පැයෙන් පැයට අලුත් වෙන්න චරිතේ. පැයෙන් පැයට ಗುಣධර්ම වලින් අලුත් වෙන්න. පැයෙන් පැයට අදහස් වලින් අලුත් වෙන්න. කලින් පැයේ 100ට වඩා මේ විනාඩි 60 100 වැඩි. කලින් පැයක් හිටියා 100 තිබුණේ විනාඩි 12යි. මේ පැයේදී 100 විනාඩි 28ක් තියෙනවා. සාර්ථකයි. එහෙනම් චිත්තානුපස්සනාව සම්මා සතිය පැයෙන් පැයට දියුණු වෙන්න ඕනේ. ಗುಣධර්ම පැයෙන් පැයට වැඩෙන්න ඕනේ. අඩුපාඩුකම් දුර්වලකම් පැයෙන් පැයට හැදෙන්න ඕනේ. මේක අලුත් කතාවක්. එහෙම වුණොත් තමයි ආ බුදුන් සරණ යන කෙනෙක්. එයා පූජනීයයි. ගී වුණත් පැවිදි වුණත් සතරමා භූතයෝ එයාට ගරු කරනවා. අනේ පිටිසිරිතුමාට විසාකාවට ඒගොල්ලෝ ගියෝ. ඒගොල්ලන්ටත් සතරමා භූතයා ගරු කළා. ඇයි? ඒ අවබෝධයට ගරු කරනවා. ඒ ආර්ය ගුණධර්ම වලට මේ විශ්වයේ নমස්කාර කරනවා. ධර්මයේ ගොඩාක් අපි හාලා තිනවා. කමඨාන් ගොඩාක් දන්නවා. හැබැයි ඒක අපේ චරිතය තුළ දුර්වලයි. ඒවා සමහර ಗುಣ හරි අති දුර්ලභයි. අපේ චරිතය තුළ ඒක දකින්න ලැබෙන්නේම නැහැ. කලාතුරකින් එළියට එන්නේ. සංඝයා ඉස්සර අපිට අපි සංවරව ඉන්නවා. කතා කරන්නේම නැහැ. හැබැයි තරකාරයක ඉස්සර අපිට ඕම ඉන්න පුළුවන් කොච්චර ශ්‍රේෂ්ඨද එතන අපි එමෙ ඉන්නේ නෑනේ සේනාසනයකට ගියාම ස්වාමීන් වහන්සේලා දන්වල දෙනවා ඔක්කොම ටික බෙදෙනවා ඉවර වෙන්නම බෙදෙනවා හැබැයි gedara වැඩිපුර ගණ්ඩ බලනවා මිසක් බෙදන්න බලන්නේ නෑනේ අරගුණේ එතන නෑනේ ලොකුම මාළු කෑල්ල ගණ්ඩ කල්පනා කරනවා මිසක් ලොකුම මාළු කෑල්ල බෙදන්න කල්පනා කරන්නේ නෑනේ දුර්වලයිනේ අලබැදුමක් තිබුණාම වැඩිපුර ගන්න බලනවා මිසක් වැඩිපුර අනිත් අට ඉතුරු කරන්න බලන්නේ නෑනේ හැබැයි සේනාතනෙට ආවම වැඩිපුර බෙදන්නනේ බලන්නේ ඉතුරු කරන්න මොකවත් බලන්නේ නෑනේ ඇයි මේ ගුණේ හතන නැත්තේ ඇයි ඒ දක්ෂකම නැත්තේ ඇයි ඒ පරිසරයේ මානසිකත්වයේ අපි තුල දකින්න ලැබෙන්නේ නැත්තේ ඒක අති දුර්ලභ ගුණයක් උනේ ඇයි බෞල ගුණයක් වෙන්න එපාය හැම මොහොතේ මේක බෞලව දකින්න එපාය තමන්ට වඩා අනිත් අය වෙනුවෙන් කල්පනා කරන්න එපාය අපිට වඩා අපි අනිත් අය ගැන හිතලා වැඩ කරන්න එපා ඇයි මේ ಗುಣධර්ම අපි තුල දුර්ලභ උනේ ඇයි ඒවා පිරි උනේ දිනුනු උනේ නැත්තේ මේවා වඩන්න ඕනේ දෝද සමාපත්තියට වෙනකම් රාත්‍රියක් වෙනකම් මේක වඩන්න ඕනේ ඒක වඩන්න gedara පරිසරයේ හරියට නැත්තම් සමාජයේ හරියට නැත්තම් හතර පොත සිල් ගන්න දැන් හතරම ඒ කට්ටිය ඉන්න තැනට යනවා. ගිහිල්ලා සාදු කියලා එක වඩනවා. එතන ඉන්නේ ඔක්කොම ඒ කට්ටිය. ඒ මාර්ගය දන්න කට්ටිය, ඒ මාර්ගය යන කට්ටිය. ප්‍රශ්නයක් නේ ඒගොල්ල අපට උදව් කරනවා. රාදවල් දෙකේ දුක්මාන්තිලා අඹ කරගෙන ඒ ගෙනල්ලා දාහනේ දෙනවා. දීලා වඳිනවා. වඩන්න වඩන්න. එටක් දාහනේ දෙනවා. එටක් ඉන්නවද? එටක් දාහනේ දෙනවා. අපි සතිය සිල් ගන්න ප්‍රශ්නයක් නැහැ. සතියම දාහනේ දෙනවා. ගිලම්පස දෙනවා. වැඳලා යන්නේ දීලා. ඇයි ඒ මාර්ගේ යන කට්ටිය එතන ඉන්නේ කවදාවත් ඒගොල්ල කියන්නේ නිකන් ඉන්නවා ඔය බත්කකා විවේක ගන්නවා කම්මැලි වෙයිම කියන්නේම නැහැ සාදු කීකේ නිදාගෙන ඉච්චියත් කියනවා කමන්නේ සිල් අරගෙන නිදාගෙන කමන්නේ සිල් අරගෙන නිදාගෙන ඉච්චියත් දාන දෙනවා අපි සිල් අරගෙන කතා කර එහෙත් දාන දෙනවා සිල් අරගෙන අවිදයිද එහෙත් දාන දෙනවා ඇයි සිල් අරගෙන ඉන්න එකත් වටිනවා දස සීලයේ තුල ඉන්න එක උරපලාව දාගෙන සේනාසනයක ඉන්න එක ඊට වඩා ශ්‍රේෂ්ඨයි අර තැබෑරුමේ පොලිමේ ඉන්න කෙනාට සාපේක්ෂව තැබෑරුමේ පොලිමේ ඉන්නවනේ තවත් දැන් මට දෙන්නකෝ පරක්කන ඒ මනුස්සයට සාපේක්ෂව මේ මනුස්සයා නිකන් ඇවිදවිද හිටියත් ශ්‍රේෂ්ඨයි පූජා භූමියක ඉන්නේ අපේ බෞද්ධකම තියෙන්නේ ධර්මය දන්න එකේ නෙමෙයි ඒක පිළිපදින එකේ මාර්ගයේ තින්නේ පිළිපදින එකේ නෙමෙයි ප්‍රත්‍යක්ෂ කරන එකේ ternary